අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකාය නැමැති උතුම් ග්‍රන්ථයට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම කුක්කුරවතිය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? කුක්කුරවතිය සූත්‍රය. මේ දේශනාව කරන දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝලිය ජනපදයේ හලිද්දවසන කියන නියම් ගමේ. කොහෙද හිටියේ? කෝලිය ජනපදයේ කුඩා නගරයක් තිබුණා හලිද්දවසන කියලා. ඒ නගරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියා පුන්න සීනිය කියලා. කවුද යාළුවෝ දෙන්නගේ නම? එක්කෙනෙක් පුන්න, අනෙක් එක්කෙනා සීනිය. ඒ කෝලී වංශිකයෙක් තමයි පුන්න. එයා ගෝවතිකෝ. ගෝවතිකෝ කියන්නේ හරකෙකුගේ වරතේ සමාදන් වෙච්ච කෙනෙක්. හරකෙකුගේ වරතේ සමාදන් වුණා කියන්නේ හරකෙක් වගේ ජීවත් වෙනවා. එයා කල්පනා කරනවා ඒ වගේ ජීවත් වෙනාම එයාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. අචේලෝච සේනියෝ. සේනිය ඇඳුන් නැති කෙනෙක්. කුක්කුරවතිකෝ බලු වරතේ සමාදන් වෙච්ච කෙනෙක්. එයා ජීවත් වෙන්නේ මොකෙක් වගේද? බල්ලෙක් වගේ. ඉතින් මොකද කළේ? මේ දෙන්න බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණුණා. එතකොට අර ගවයා වගේ ජීවත් වෙන කෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්ස හිටියා. එතකොට කවුද අනිත් එක්කෙනා? සීනිය. සීනිය කවුරු වගේද ජීවත් වුනේ? බල්ලෙක් වගේ ජීවත් වෙච්ච එක්කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බල්ලා වාඩි වෙන්න ඉස්සලා මොකද කරන්නේ? කැරකෙනවනේ. ඒ වගේ මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ රවුමක් කැරකිලා වාඩි වුණා. දැන් ඉතින් මේ දින්න වාඩි වෙලා දැන් ආගිය තුරුතුරු කතාබස් කරලා ඉවර වෙලා පුන්න සේනිය පෙන්නලා බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවත් ස්වාමීනි, මේ වස්ත්‍ර නැති මේ සේනිය බලවෘතේ සමාදන් වෙලා ඉන්නේ. මේ හරී දුෂ්කර ක්‍රියාවක් මෙයා මේ කරන්නේ. බිමට දාපු දේ විතරයි මෙයා අනුභව කරන්නේ. ඉතින් මෙයා මේ බොහෝ කාලයක් ඉනවා දැන් මේ බලු වෘතය සමාදන් වෙලා. මෙයා මරණින් මත්ති කොහේ උපදීද කියලා ඇහුවා. කවුද මේක ඇහුවේ? පුන්න ඇහුවේ. කවුරු ගැනද? සේනිය ගැන. බුදුරජාණන් වහන්සේ කියන පුන්න අපි ওই ප්‍රශ්නේ අතහැරලා දාමු. මගෙන් ওই ප්‍රශ්නේ ආයෙත් අහන්න එපා කියලා කිව්වා. කිව්වම ඒ පුන්න ආයෙමත් ඒ ප්‍රශ්නේ අහනවා, ස්වාමීනි මේ සේනිය බොහොම දුෂ්කර ක්‍රියාවක් කරන මේ බලවෘතේ සමාදන් වෙලා බිමට දාපු දියක් කාලා බීලා දැන් මේ බොහොම පරිස්සමෙන් මේ සීල රැකගෙන ඉන්නේ. දැන් සෑහෙන කාලයක් මෙයා මරණින් මත්තේ කොහේයිද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් වදාලා පුන්න ওই ප්‍රශ්නේ අතහැරලා දාන්න, මගෙන් ආයෙත් ওই ප්‍රශ්නේ අහන්න එපා. තුන්වෙනි වතාවෙත් පුන්න ආයෙමත් ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි මේ සේනිය නිර්වත් සේනිය මේ බලවෘතේ සමාදන් වෙලා දුෂ්කර ක්‍රියාවක යෙදී සිටිනවා. බිමට දාපුවා විතරයි කන්නේ බොන්නේ. මෙයාගේ ජීවිතේ බොහෝ කලක් දැන් මෙයා මේක පුරුදු කරනවා. මරණින් මත්තේ කොහේයිද බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න දැන් මම ඔබට කිව්වා ওই ප්‍රශ්නේ පැත්තකට දාන්න ඕක මගෙන් අහන්න එපා කියලා. කියද්දි ඔබ මගෙන් අහනවා. ඒ නිසා මට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අහගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා. පුන්න මේ ලෝකයේ ඇතැම් අය බලු වෘතයේ සමාදන් වෙනවා. බලු වෘතයේ සමාදන් වුණාට පස්සේ අඩු නැතුව ඒ බල්ලෙකුගේ ජීවිත රටාව ගැන මෙයා කල්පනා කළා. කුක්කුර චිත්තම් භාවේති, සුනක චිත්තේ තමයි වඩන්නේ. බලු වෘතයේ සමාදන් වෙන එකට වඩන්නේ මොන චිත්තේද? සුනක චිත්තය. වඩල මොකද කරන්නේ? කුක්කුරා කප්පම් භාවේති, සුනකේකුගේ ආකල්ප තමයි මෙයා වඩන්නේ. මේ ආකාරයට බල්ලෙකුගේ ඇවතුම් පැවතුම් තමයි මෙයා වඩන්නේ. මේ ආකාරයට බල්ලෙකුගේ ආකාරයට සුනකේකුගේ සිල් වඩලා, සුනකේකුගේ සිත වඩලා, සුනකේකුගේ ආකල්ප වඩලා, සුනකේකුගේ හැසිරීම රටාව වඩලා මරණින් මත්තේ සුනකයන් අතර උපදී කියලා කියනවා. මේගොල්ලෝ බලන්න කොච්චර අහිංසකද කියලා. මේ විමුක්තිය සොයාගෙන ධර්මයේ නැති කාලේ කරන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේනම පහළ වෙනකොට තිබිච්ච தත්ත්වේ මේ ලෝකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම ජීවිතයක් ගෙවමින් එයා කල්පනා කරනවා නම් මගේ මේ සීලෙන්, මගේ මේ වරතෙන්, මගේ මේ තපසින්, මගේ මේ වැඩපිළිවෙලින් මම දිව්‍ය ලෝකයට යනවා, මම දෙවි කෙනෙක් වෙනවා කියලා. ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍යා දිට්ඨිකස්සකෝ අහම් පුන්න දිනං ගතිනං අඤ්‍යතරං ගතිං වදාමි. පුන්න මිත්‍යා දෘෂ්ටික කෙනාට මට කියන්න තියෙන උපත් දෙකයි. දෙකෙන් එකක් කරා යනවා. නිරයන් වා, එක්ක නිරේට යනවා. තිරච්ඡාන යෝනි, එක්ක තිරිසන් යෝනි උපදිනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මිත්‍යා දිට්ඨික ආයත බුදුරජාණන් වහන්සේ පනවල තියෙන ගති කීයද? ගති දෙකයි. එක්ක යා නිරේ උපදිනවා, එක්ක තිරිසන් යෝනි උපදිනවා. කියන මේ වගේ බලවත් මිත්‍යා දෘෂ්ටියට පැමිණු නැත්නම් තිරිසන් ලෝකේ විතරක් වැටිලා යා උපදිනවා. මිත්‍යා දෘෂ්ටියත් බලවත් පිහිටුවාගත්තුත් කෙලින්ම නිරයේ. මෙහෙම කිව්වාම සීනිය අඩන්න පටන් ගත්තා. සීනිය අඩන්න පටන් ගත්ත මෙහෙම කිව්වාම කඳුළු වගුරුවන්න පටන් ගත්තා. ඇයි මේ යහපත් දෙයක් වෙනවා කියලා තමන් කරගත්තු දෙයක්. මේ අය හරීම අහිංසකයි. දැන් මේක මේ දිගට මැනකට තේරෙනවා. මේ ඒකනේ සමහර ඉන්නවා ඒ ගත්තාම එහෙම කොහොමද කියලා නිකන් එකට එක කරගෙන යනවානේ මාන්නේ. මේ අයට වඩා ගොඩක් වෙනස්. හරි අහිංසකයි. මේ අඬන්න පටන් ගත්තා. බුදුරජාණන්සේ මේ අඬන ඉන්නකට දැකලා කියන ඒකනේ පුන්න මං කිව්වේ. මගේ මේ කාරණේ අහන්න එපා කියලා. කියද්දි කියද්දි තමයි ඕන දැන් මං කියලා. එතකොට සේනිය ආඬාන කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ කුක්කුරවති බලවෘති සමාදන් වෙච්ච මා ගැනයි ඔය භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ පුන්න කෝලියේ පුත්‍රයෙක් වන මේ පුන්නත් බොහෝ කාලයක් තිස්සේ මේ කෝලී වංශික කෙනා ගෝවෘතය, ඒ කියන්නේ හාරකෙක් වගේ වෘතයක් සමාදන් වෙලා ඉන්නවා. බොහෝ කාලයක් තිස්සේ සමාදන් වෙලා ඉන්න හරක් වෘතයක් මෙයා මරණින් මත්තේ කොහි උපදීද කියලා ඇහුවා. අන්න එතනදිත් බුදුරජාණන් වහන්සේ වදාලා සීනිය වැඩක් නෑ උකහලා, ඔය කාරණේ මගෙන් අහන්න එපා. දෙවෙනි වතාවටත් මෙයා ඒකම ඇහුවා. තුන්වෙනි වතාවෙත් ඒකම ඇහුවා. ඇහුවාම බුදුරජාණන් වහන්සේ වදාලා සීනිය දැන් බලන්න මම එපා කියපු කාරණේම ඔබ ආය ආයමත් අහනවා. එහෙනම් ඔන්න දැන් මම උත්තර දෙනවා කියලා කියනවා. සීනිය මේ ලෝකේ යමෙක් හරෙකුගේ හැසිරීම වඩනවා. හරෙකුගේ සීලය වඩනවා. ගව චිත්තේ වඩනවා. ගව ආකල්පේ වඩනවා. මේ ආකාරයට හරකෙකුගේ සීලයේ වඩලා, හරකෙකුගේ චිත්තේ වඩලා, හරකෙකුගේ ආකල්ප ඇතුව ජීවත් වුණාට පස්සේ එයා ඒ ආකාරයට ජීවත් වුණාට පස්සේ මරණින් මත්තේ ගවයෙක් වෙලා උපදිනවා. ගවයන්ගේ ලෝකේ උපදිනවා. එහෙමනම් ගවයන්ට තනකොළ කනවා කියලා බේරෙන විදියක් නැහැ නේ. ගවය ভেජිටේරියන් නේ. බේරෙන විදියක් සිද්ධ වෙලා නැහැ. ජීවිතාන්තයේ දක්වා තනකොළ කෑවා කියලා ගවයා සුගති යනවාද ඒ කරුණ නිසා? නැහැ. දැක්කනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන එතකොට මේ ගව වෘතේ සමාදන් වෙච්ච එකිනාට මොකද වුනේ? දැන් ගවයේ වෘතේ සමාදන් වෙච්ච එකිනා අනිවාර්යයෙන්ම ඉතින් ভেජිටේරියන් කෙනෙක්නේ. එතකොට මේ එයාගේ ජීවිතේ එයා ගව චිත්තේන වඩලා තියෙන්නේ මෙතන. ගව චිත්තේ වඩලා තියෙන්නේ, ගව ආකල්ප වඩලා තියෙන්නේ, ගව සිරිත වඩලා තියෙන්නේ. මෙයාට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ පෙන්වන එහිම ආය මරණයන් මැත්තේ ගවයන් අතර උපදිනවා. එබඳු ආකල්පයකින් ඉඳලා, එබඳු ආකාර ජීවිතයක් ගෙවලා කල්පනා කරනවා නම් මම මරණින් මැත්තේ දෙවි කෙනෙක් වෙනවා. මම මරණින් මැත්තේ දෙවියන්ගේ ලෝකෙක උපදිනවා කියලා ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ වදාළ මිත්‍යා දෘෂ්ටිකයාට තිබෙන්නේ උපත් දෙකයි. ඒ මොකද්ද? නිරය, එහෙම නැත්නම් ත්‍රිසංගපාය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ටි බලවත්ව තිබුණොත් කොහෙද උපදින්නේ? කෙලින්ම නිරයේ. මිත්‍යා දෘෂ්ටි සාමාන්‍ය වශයෙන් තියාගෙන හිටියොත් ත්‍රිසංගපාය. එතකොට මොකද උනේ? පුන්නත් අඬන්න පටන් ගත්තා. කඳුළු වගුරවන්න පටන් ගත්තා. ඇයි මේගොල්ලෝ අවුරුදු ගානක් තිස්සේ කරපු වැඩේ පුස්සක් කියලා මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මියත් අඬන්න ආරන් පස්සේ දෙන්නම කියනෝද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි බොහෝ කාලයක් මුළුල්ලේ මේවා පුරුදු කරගෙන ආවේ. අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපිට මේවා අතහැරලා දාන්න අපි දැන් කැමතියි. අපිට මේවා අතහැරලා දාන ආකාරයට ධර්මයක් දේශනා කරන සේක්වා කියලා ඉල්ලා හිටියා. දැන් එතකොට මේ දෙන්න අපිට දැන් හිතට මවා ගන්න උනත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා සමානට ගහක් යට සේවනක. එක්කෙනෙක් ඉන්න බල්ලෙක්ව ගියවිලා ඇඳුම් නැතුව. අනිත් එක්කෙනාට හරකුන්ට ඇඳුම් කොහෙද? එතකොට අනිත් එක්කෙනාත් ඉන්න එහෙම මැවිලා. එතකොට දැන් මේ දෙන්න බුදුරජාන් වහන්සේ ළඟ ඇවිල්ලා වැඳගෙන දැන් ඉන්නවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේ තමයි පහළ වුණේ නැත්තම්. තවමත් ලෝකේ තියෙන ওই જાති ඒවනේ නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම. චත්තාරිමානි පුන්න කම්මානි. පුන්න කර්ම හතරක් තියෙනවා. කර්ම කීයක්ද? හතරක් තියෙනවා කර්ම. මයා මා විසින් සයන් අභිඤ්ඤා සුඛීය විශේෂඥාන. ඒ කියන්නේ තමන් වහන්සේ විසින් උපදවාගත් ඥානෙයි. සච්චිකත්තා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා. පවේදිතානි ප්‍රකාශ කරලා තියෙන්නේ. තමන් වහන්සේ විසින්, ඒ කියන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි, තමන් වහන්සේ විසින් උපදවාගත් ඥානෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා. පෙන්වා දීලා තියෙනවා කර්ම කීයක්ද? කර්ම හතරක්. ඔන්නේ කර්ම හතර. අත්ති පුන්න කම්මං. පුන්න කර්මයක් තියෙනවා. කන්නං කළු කර්මයක්. කන්න විපාකං කළු විපාක ඇති. කර්මයක් තිබෙනවා කළුයි, කළු විපාක තිබෙනවා. ඒක තමයි පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? කර්මයක් තිබෙනවා. ඒ කර්මේ කලුයි, කලු විපාක තියෙනවා. දෙක. අත්තික් පුන්න කම්මං, පුන්න තවත් කර්මයක් තියෙනවා. සුක්ඛං, සුදුයි. සුක්ඛ විපාකං, සුදු විපාක තියෙන. කර්මයක් තියෙනවා කලු කර්මයක්, කලු විපාක ඇති. සුදු කර්මයක් තිබෙනවා සුදු විපාක ඇති. අත්ති පුන්න කම්මං, පුන්න කර්මයක් තියෙනවා. කන්න සුක්ඛං, කලු සුදු කර්මයක්. කන්න සුක්ඛ විපාකං, කලු සුදු විපාක ඇති. අත්ති පුන්න කම්මං, පුන්න කර්මයක් තියෙනවා. අකන්නං, කලු නැති. අසුක්ඛං, සුදු නැති. කලුත් නැති සුදුත් නැති කර්මයක් තියෙනවා. අකන්නා සුක්ඛං විපාකං, කලු සුදු නොවන විපාක ඇති. කර්මයක් තියෙනවා කලුත් නැති සුදුත් නැති කලු සුදු නොවන විපාක ඇති. ඒ කර්මය කම්මක්ඛයාය සංවත්තති. අන්න ඒක තමයි කර්මයේ ක්ෂය වීම පිණිස හේතු වන්නේ. දැන් ඔන්න කර්ම කීයක් ගැන අපි කතා කළාද? හතරයි. පළවෙනි කර්මය මොකද්ද? ඔව්, කලු විපාක ඇති කලු කර්මය. දෙවෙනි එක සුදු විපාක ඇති සුදු කර්මය. තුන්වෙනි එක කලු සුදු විපාක ඇති කලු සුදු කර්මය. හතරවෙනි එක කලුත් නැති සුදුත් නැති කලුත් නොවන සුදුත් නොවන විපාක ඇති කර්මයේ ශේවීම පිණිස හේතු වන්නා වූ කර්මය. එමනම් කර්මයේ ශේවන්නේ මොකෙන්ද? කර්මයකින්. කර්මයේ ශේවන්නේ කර්මයකින්. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා, පුණ්‍ය යම් කිසි කෙනෙක්, පුණ්‍ය මොකද්ද? මේ කලු විපාක ඇති කලු කර්මය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දැන් විස්තර කරන්න යන්නේ කලු විපාක ඇති කලු කර්මය. පුණ්‍ය ඇතම් කෙනෙක් සබ්භාපජ්ජං කාය සංකාරං අපි සංකරෝති. කාය කර්ම රැස් කරනව වැරදි සහිත වූ, වැරදි සහිත වූ කාය කර්ම රැස් කරනවා. වැරදි සහිත වූ කාය කර්ම මොනවද? ප්‍රාණඝාත, සොරකම, කාමේ වර්ධව හැසිරීම ආදී දේවල් වැරදි සහිත කාය කර්ම. වැරදි සහිත වචී කර්ම රැස් කරනවා. මොනවද වැරදි සහිත වචී කර්ම? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වැරදි සහිත වචී කර්ම රැස් කරනවා. වැරදි සහිත මනෝ කර්ම රැස් කරනවා. මොනවද වැරදි? මනසින් කරන වැරදි. ඔව්, අනුන්ගේ දේට ආසා කිරීම, ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, ඔව් මිත්‍යා දෘෂ්ටි, මේ ඔක්කොම මානසික ඇති වෙන වැරදි. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නී තැනැත්තා වැරදි දොස් සහිත කාය කර්ම රැස්කොට, දොස් සහිත වචී කර්ම රැස්කොට, දොස් සහිත මනෝ කර්ම රැස්කොට දුක් සහිත ලෝකයක උපදී. කොයිද උපදින්නේ? දුක් සහිත ලෝකයක උපදී. ඉපදුනාට පස්සේ එයාට ලැබෙන්නේ දුක් සහිත ස්පර්ශ. දුක් සහිත ස්පර්ශ ලැබුණාම දුක් සහිත ස්පර්ශයෙන් හටගන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාව. දුක් සහිත ස්පර්ශ ඇති ලෝකයේ උපද දුක් විඳින්න පටන් ගනි. ඒකාන්ත දුක් ඇති කියනවා. ඒවා තමයි කියනවා නිරය. නිරය, නිරය කියලා ලෝකයක් තියෙනවා. ඒ වගේම තියෙනවා, ඒක තමයි නිරේ. නිරේකා, නිරේ ඉන්න සත්තු වගේ. ඉතිකෝ පුන්න භූතා භූතස්ස උප්පත්තියුති. මේ නිසා පුන්න සකස් වීම හේතු කොටගෙන සකස් වෙන සත්වයෝ උපදිති. එතකොට මේ උපදීමක් කරා යන්නේ මොකක් නිසාද? සකස් වීමක් නිසා. ඒ සකස් වීමක් නැත්තම් උපදින්නේ නැහැ. කියනවා ඒවම් පහම් පුන්න කම්මදායාදා සත්තාති වදාමි. ඒ නිසා පුන්න මම පවසනවා සත්වයෝ සිටින්නේ කර්මය දෑවැද්ද කරගෙන. මේ ලෝකේ සියලුම සත්ත්ව සිටින්නේ දෑවැද්ද හරියට කොමක්ද? කර්මය දෑවැද්ද කරගෙන සිටින්නේ. අපි උපදිනකොටම අරගෙන ආවා දෑවැද්ද. දැන් ඉතින් යන්න ලෑස්ති වෙනකොට අරගෙන යන්න තියෙන්නේ ඒක. මනසින් හිතපු දේවල්, වචනෙන් කියාපු දේවල්, කයින් කරපු දේවල් තමයි දැන් ලෝඩ් එක දැන් යන්න ලෑස්ති වෙනකොට ගෙනියන්න තියෙන්නේ ඒවා. ඒවා විසින් අපි කොහේ ගෙනියයිද කියලා තීරණයකට එන්න තියෙනවා. ඒක ලිහලා බැලුවාම මේ අපි මනසින් හිතපු දේවල් ටික, වචනින් කියාපු දේවල් ටික, කයින් කරපු දේවල් ටික ලිහලා බැලුවාම පොදිය අපිට හිතා ගන්න පුළුවනි. දැන් මේ පොදියේ හැටියට නම් මේ අසවල් තැනට තමයි මේ දෑවැද්ද ලෑස්ති වෙලා ආන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉදං උච්චති කම්මං, මේ අකුසල කර්මයන්ගෙන් හරීම ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාය වචී මනෝ කර්ම වලින්. දැන් කාය කර්ම වචී කර්ම දෙක සම්බන්ධ සීලෙට නේ. එතකොට මේ දුස්සීල භාවයට තමයි ඒක වෙන්නේ. මනෝ කර්ම සම්බන්ධ දෘෂ්ටියට, මිච්ඡා දිට්ඨියෙන් තමයි ඒක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ දෙකෙන් සීල විපස්සතියෙන්, දිට්ඨි විපස්සතියෙන් තමයි නිරේ කරා යන්නේ සත්වයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද තියෙන කර්මයේ? සුදු කර්මය, සුදු විපාක ඇති. මොකද්ද? සුදු විපාක ඇති සුදු කර්මය. එක්කෙනෙක් මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා නිදොස්සු කාය කර්ම රැස් කරන. නිදොස් කාය කර්ම කියන්නේ ඔව් ප්‍රාණඝාතයෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවයෙන් වැළකිලා, මේ වගේ පිරිසිදු ජීවිතයක් යාගේ වෙනවා. නිදොස්සු වචී කර්මයන්ගෙන් යුක්ත වාසය කරනවා. එයා බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. එතකොට එයා වචනෙන් පිරිසිදු කෙනෙක්. එතකොට එයා කයින් පිරිසිදු ජීවිතයක් ගෙවනවා, වචනෙන් පිරිසිදු ජීවිතයක් ගෙවනවා. නිදොස්සු මනෝ කර්ම, මනසින් පිරිසිදු ජීවිතයක් ගෙවනවා. මනසින් පිරිසිදු ජීවිතයක් ගෙවන්නේ කොහොමද? ඔව් අකුසල ධර්මයන් මනසින් හටගන්න නොදී මෛත්‍රියෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව වාසය කරනවා මනසින්. මේ ආකාරයට ගත කරන එක්කිනා දුක් නැති ලෝකයක උපදී. ඒකට හේතුවක් නිසා තමයි උපදී. නැහැනම් අපිට බෑ තවත් කෙනෙක් මරුණට පස්සේ මේ කෙනා මේ දිමාපියන්ට සැලකුවා, ඥාතීන්ට සැලකුවා, පවුලට සැලකුවා, ගමට සැලකුවා, රටට සැලකුවා, ජාතියට සැලකුවා, මේ නිසා මෙයා සුගතියේ කියලා අපිට කාටවත් කියන්න ඕනද? එහෙම එකක් කියන්න බෑ. මේකේ සුගතිය හෝ දුගතිය යන්නේ කුමක් අනුවද? කර්මය අනුව. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ දුක් රහිත ලෝකයේ පුදුනාට පස්සේ එයාට ලැබෙන්නේ දුක් නැසි, දුක් නැති, දුක් නැති ස්පර්ශ. දුක් නැති ස්පර්ශ ලැබෙනකොට ඒ ස්පර්ශයෙන් හටගන්නේ මොකද්ද? සැප වේදනාව. අන්න වේදේති ඒකාන්ත සුඛං. එයා ඒකාන්ත සැපයක් විඳිනවා. ඒ තමයි සුභකින්න දිව්‍ය, සුභකින්න දිව්‍ය ලෝකෙ සිටින දෙවියෝ වගේ. කියන මේ ආකාරයට පුන්නේ මේ සකස් වෙන ආකාරයටයි සත්‍යා සැකසින්නේ. සකස් වෙන ආකාරයටයි සත්‍යා සැකසින්නේ. යං කරෝති තේන උපපද්ජති. යමක් කරයි නම් ඒට අනුව තමයි උපදින්නේ. උපවන්නෝ මේනම් පස්සා පුසන්ති. උපදුනාට පස්සේ තමයි මේ ස්පර්ශ ඒ විදිහට විඳින්න ලැබෙන්නේ. ඒවම් පහම් පුන්න කම්මදායාදා සත්තාති වදාමි. ඒ නිසා පුන්නේ මම කියනවා මේ සත්‍යය සිටින්නේ කර්මය දෑවැද්ද කරගෙන. ඒ දැන් ඉගෙන ගත්තේ මොන කර්මයේද? සුදු කර්මය සුදු විපාක ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පුන්නට කියනවා, පුන්න තව කර්මයක් තියෙනවා, කළු සුදු කර්ම කළු සුදු විපාක ඇති. ඒකේ හොඳ නරක මිශ්‍රව කරලා තියෙනවා. එතකොට එයා යන්නේ මොන ලෝකයකද? සැප දුක් දෙකම මිශ්‍ර ලෝකයක. පුණ්‍ය ඇතම් කෙනෙක් සිටිනවා දොස් සහිත වූ දොස් රහිත වූ කාය කර්ම රැස් කරනවා. දොස් සහිත කර්මක් කරනවා එයා, දොස් රහිත කර්මක් කරනවා. ඊළඟට දොස් සහිත වචන වචී කර්ම රැස් කරනවා, දොස් රහිත වචී කර්ම රැස් කරනවා, දොස් සහිත මනෝ කර්ම රැස් කරනවා, දොස් රහිත මනෝ කර්ම රැස් කරනවා. ඒ කියන්නේ මෙයා යහපතක් කරනවා, අයහපතක් කරනවා, මෙයා කලවංගනවා. හොඳ නරක දෙකින්, හොඳ නරක දෙකින් මෙයා කලවම් වුණාට පස්සේ දුක්සප දෙකම තිබෙන ලෝකයක උපදිනවා. අපි වගේ දුක්සප දෙකම තියෙන ලෝකයක ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? යාට දුක්සහගත ස්පර්ශත් ලැබෙනවා, සැපසහගත ස්පර්ශත් ලැබෙනවා. දුක්සහගත ස්පර්ශ ලැබෙනකොට දුක් වේදනා හට ගන්නවා, සැපසහගත ස්පර්ශ ලැබෙනකොට සැප වේදනා හට ගන්නවා. සැප දුක් දෙක මිශ්‍රව තමයි තියෙන්නේ. ඒ තමයි මේ මනුස්ස ලෝකේ. ඇතම් දෙවිවරු ඇතම් අපායගාමී සතුන් ගැන තිරිසන් වගේ සැප දුක් දෙකම තියෙනවා. പ്രേත ලෝකේ සැප දුක් දෙකම තියෙනවා. නිරේ තියෙන්නේ දුක විතරයි. කෙන පුන්න මේ නිසා සකස් වීමෙන් තමයි මේ සත්‍ය ආය උපදින්නේ. එතකොට බලන්න, එහෙනම් අපිට මේ ජීවිතේදී මේක වෙනස් කරන්න බැරිද? මේ සකස් වීමෙන් නම් උපදින්නේ. හරියට සකස් වුණොත් හරි. දැන් මේ කාරණේ හරියට තේරුම් ගත්ත කෙනෙකුට පුළුවන් ඕන්නම් නිරයට යන්න පුළුවන් ඕන්නම්. එයි දැන් නිරයට යන ආකාරය තියෙනවා. ඊළඟට සුභකින්න දිව්‍ය ලෝකයට යන්න පුළුවන් ඕන්නම්. ඒකේ යන ආකාරයක් තියෙනවා. මනුස්ස ලෝකෙට එන්නත් මේ තියෙනවා එන ආකාරය. කියන පුන්න යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරන දෙයින් තමයි උපදින්නේ. උපන්නාට පස්සේ සැප දුක් ස්පර්ශ ලැබෙන්නේ. මේ ආකාරයෙන් පුන්න කර්මය දායාද කරගෙනයි මේ සත්‍ය සිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න ඒක මොකද්ද? කාලු සුද්ධ විපාක ඇති කාලු සුද්ධ කර්මය. දෙවියන් අතර තියෙනවා කියලා මේ දේශනාවේ තියෙනවා. ඒකත් චේත දේවා ඇතම් දෙවිවරුන්ට, ඇතම් දෙවියෝ ඉන්නවා. ගිහිල්ලා බලන්න. එතකොට තේරෙන්නේ අපි කියනට තරම් හොඳින් නේද? මොකද්ද? දිව්‍ය ලෝකේ ඔන්න බුද්ධ අගංකාරයෙන්ද ගිය කලදසාව දැක්කනේ බුද්ධාගමේ හැටි. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියාපු බණපදේ විශ්වාස නොකරන ජනතාවක් තමයි ඉන්නේ. දැස කොයි වගේ එක හාමුදුර නමකින් අහලා තියෙන මිනිස්සෙක් ඇවිලින් අපාය කොහෙ තියෙන කියලා. එතකොට මනවලු බලු නට්ටෙක් ආන් කිවල මේක තිරිසං අපාය කියලා පේන්නේ නැද්ද කියලා එවලු. එතකොට මේ දිව්‍ය ලෝක ආදී විශ්වාස කරන්න යා කර්ම කර්මඵල විශ්වාස කරන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාස නැත්නම් මෙයා විශ්වාස කරන්නේ නැහැ. ඇයි? යහපතට යහපත් විපාක. දැන් බුදුරජාණන් සමේ තියෙන්නේ. සීලයකට පිළිහිටියට පස්සේ, සීලයක පිළිහිටියට පස්සේ, කයින් වචනේ සංවර වුණාට පස්සේ, මනසින් සංවර වුණාට පස්සේ ඒ හේතු කොටගෙන තමයි එයාගේ ජීවිතේ උපතක් කරා යන්නේ. දුස්සීලකේන ඒ හේතු කොටගෙන තමයි ඒත් උපතක් කරා යන්නේ. එතකොට යා විශ්වාස කරන්නේ මොකද්ද? කර්ම කර්මඵල. අඩු ගන්න බුදුරජාන් වහන්සේගේ එක බුදු ගුණයක් තියෙන එකවත් විශ්වාස තියෙනවද? මොකද්ද? සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ සාස්තුරුණාසුනේ කාටද? දෙවියන්ට, මිනිසුන්ට. හැමතැනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍ර ප්‍රාස වුණේ කියලා. ඊළඟට මේ ධර්මයේ විස්තර කරනවා සෝතාපන්න කෙනා සතර අපායෙන් මිදෙනවා. සෝතාපන්න කෙනා සතර අපායෙන් මිදෙනවා නම් ඒකේ ඒක ඇතුලේ කියවෙනා කියවනක් සෝතාපන්න නොවෙච්ච කෙනා සතර අපායෙන් මිදිලා නැහැ. එතකොට ඒක තේරුම් ගන්න අපිට නුවණ තියෙන්න ඕනේ. ඊළඟට සෝතාපන්න එක්කෙනා ආත්ම භාව හත දෙව් මිනිස් ලෝකේ උපදිනවා කියලා දිනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ දිව්‍ය ලෝකයක් තියෙන බව. සකදාගාමී එක්කෙනා ගැන තියෙනවා මේ කාම ලෝකේ දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා උපදිනවා කියලා. ඊළඟට අනාගාමී එක්කෙනා කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බ්‍රහ්ම ලෝකත් තියෙනවා කියලා. රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් නිවන තියෙනවා කියලා. මේව තේරුම් ගන්නේ නෝණින්. නෝණින් තේරුම් ගන්න පුළුවන්කම තිබ්බ යුතුයි. ඒ නෝණ අපි ඒ ආකාරයට නෝණ පාවිච්චි කරගන්න බැරි වුණොත් දැන් අපි ගත්තොත් පටිච්ච සමුප්පාදේ විස්තර කරනවා භවපච්චයා ජාති. උපදින්නේ කොමක් නිසාද? භවය නිසා. භව තුනක් උන්වහන්සේ පෙන්වා දෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවයට තමයි ඇයිති දිවේ ලෝක 6යි මේ මනස ලෝක ආදී. රූප භවයටයි බ්‍රහ්ම ලෝක. අරූප භවයටයි අරූප බ්‍රහ්ම ලෝක. මේ වාට උපදින්න කර්ම සකස් වීමෙන් තමයි ඒවයි උපදින්නේ. ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න මහන්සි ගන්නවා මිසක් දිවේ ලෝක කොහෙද කියලා ඔය චූටි කොල්ල කුරුට් වහන විදිහට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් ධර්මය නම් තීරුම් ගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ මොකද හේතුව? එතකොට අපිට තේරෙනවා අපි මෙච්චර කාලයක් බුදුන් ඇඳට හිතේ විශ්වාසයෙන් නෙමෙයි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට හිතේ විශ්වාසයෙන් නෙමෙයි සරණ ගින් තියෙන්නේ. ඇයි? දිව්‍ය ලෝක ප්‍රතික්ෂේප කරන එක්කන අපායත් ප්‍රතික්ෂේප කරනවාමයි. දිව්‍ය ලෝකත් අපායත් ප්‍රතික්ෂේප කරන එක්කනට තියෙන මිත්‍යා දෘෂ්ටියක්. නැයි නැති අයන් ලෝකෝ නැති පරලෝකෝ මෙලෝ පරලෝ නැහැ කියන විශ්වාසය තියන්නේ අපගම මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය ආවට පස්සේ එයාට වීරියක් ඇතිවන්නේ නැහැ ධර්මයේ හැසිරෙන්නේ. ඇයි? එයාට සීල් රකින්න වීරියක් ඇති වෙන්නේ නැහැ. අපි කියමු එයා දුศีල ජීවිතයක් ගෙවන්න කියලා. මේ දුศีල ජීවිතෙන් දුศีල ජීවිතයක් ගෙවන්න කෙනෙකුට මෙවැනි මෙබඳු විපාක ඇති වෙනවා කියලා ඔන්න ධර්මයක් අහන්න ලැබෙනවා. එයා පරලෝ විශ්වාස කරන්නේ නැහැ. එයා ඒ දුศีල භාවයෙන් අත්මිදෙයිද? දුศีල භාවයෙන් අත්මිදෙන්නේ නැහැ. ඇයි? විශ්වාසයක් නැහැ. අන්න බලන්න එතකොට ශ්‍රද්ධාව නැති වුනහම එයාට කොච්චර හානියක් සිද්ධ වෙනවද? ඊට පස්සේ ආ කියාගෙන යන මොන දිව්‍ය ලෝකද කවුද දැක්කේ? ඕවා පොළොමෙන් ඉල් කරගෙන ගියාම ඇමරිකාවෙන් මතු වෙනවා. කොහෙද ඌවා තියෙන්නේ? ඔහොම කියන අයින්නවනේ. ආන්න බලන්න එතකොට ඒ කියාගෙන ඉන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් නුවණින් කල්පනා කළා, නුවණින් තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ නම 15 වෙනි දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස අපිට දෙවියද මම දෙවියන් ඇස් දෙකින් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට පුංචි දියක් කර්ම කර්ණපල විශ්වාස කරනවා කියන එක. ඇයි? මම සද්ධාහ පිටවාගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ආන්න එකයි ඕන. ඉතින් මෙහෙමයි මෑණියනි. උපාසකම්මලා ඒ වගේ අහනවා නම් අපාය තියෙන්නේ පොළොවේ යටද දිව්‍ය ලෝකයේ අහසටද කියලා ඒක තේරුම මොකද්ද? ඒක බොහොම සරලව තේරුම් ගන්න බල. මොකද්ද ඒකට හේතුව? ඒ උපාසකම්මලාට තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබිලා නැහැ. ඉතින් අපි ඒ වෙලාවට කරන්න තියෙන මොකද්ද? ඒ අය කෙරෙහි අනුකම්පාසහගත වීම. වෙන දෙයක් අපිට තියෙනද කරන්න? මොකද හේතුව? යම් කිසි කෙනෙක් එක දවසක් ওই වගේ එකක් පාසලක මම ධර්මදේශනාව කරන්න කියලා මං ඇහුවා අපාය දිව්‍ය ලෝක ඔක්කොම තියෙන්නේ කොහෙද කියලා. එතන හිටපු වයසක මාචි කිව්වා ඔක්කොම මෙහෙ කිව්වා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ආචිලාගේ මිත්‍යා දෘෂ්ටිය කොච්චර බලවත්ද කියලා. ඉතින් ඒ වගේ මිත්‍යා අපි තේරුම් ගන්න ඕනේ මෙච්චර. අපිට මේ එක එක්කෙනා කිව්වට එහෙම කමක් නැහැ. ඒ මොකද අපි ගත්තොත් එහෙම දැන් එක එක්කෙනා කියන දේවල් අපි කතා කරන්න පටන් ගත්තොත් අද එළි වෙනකනුත් නෙමෙයි තව දවස් 7ක් කතා කළත් ඉවර කරන්න බෑ. මේ එක එක්කෙනා කතා කරන දේවල් අපි උත්තර පත්‍ර ගන්න ගියොත් අපිට කරන්න තියෙන එක නෙමෙයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කුමක් වදාළ සේක්ද ඔච්චරයි අපිට ඕන කරන්නේ. ඊට පස්සේ අපි ඒක අහලා ඒක හිතට අරගෙන ඒක හිතේ පිහිටුවා ගන්නවා මිසක් තව කෙනෙක්ගේ මොන පිස්සුද ඕ නැහැ කියලා. ආ නැද්ද කියලා ඔන්න ඒක පිළිගත්තොත් තව කෙනෙක්ගේ තියෙනවා කියලා. ආ තියෙනවාද? තව කෙනෙක්ගේ නැහැ කියලා. ඒ වගේ මේ එක එක්කිනා කියන කියන දේවල් පිළි අරගෙන අපි කල්පනා කරන්න ගියොත් ප්‍රශ්න ඇති කර ගන්න ගියොත් අපිට ධර්මේ නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. මට හම්බ වෙලා තියෙනවා ඕනතරම් මිත්‍යා දෘෂ්ටික අය. ඉතින් මම මේ මිත්‍යා දෘෂ්ටික අයත් හම්බ වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික බණත් මට ඇහිලා තියෙනවා. මං මේ දෙකම බැහැර කරනයි බැහැර කරන්නේ. ඒ දෙකම අපට අවශ්‍ය නැහැ. ඒ නිසා අවශ්‍යදී හරියට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත මතකද මං කියා දීලා තියෙනවා අත්තං ගන්නාති. මොකද්ද ගන්න ඕනේ? අවශ්‍යදී අර්ථය ගන්න ඕනේ. අනත්තං රිංචති. අවශ්‍ය නැති එක අතාරින්න ඕනේ. අපිට තවමත් තේරෙන්නේ නැත්නම් අවශ්‍යදී ගන්න. තවමත් තේරෙන්නේ නැත්නම් අවශ්‍ය නැති එක අතාරින්න. අපි කවදද කරන්නේ? අපිට කරන්න දවසක් නැති වෙනවා. අනිත්‍ය කෙනෙක් ඕන එකක් කියාගත්තා කියලා අපිට තියෙන එක ආචාරණලා දාන්න ඒව අහුල අහුල හිටියොත් එහෙම අපිට මොකද වෙන්නේ? අපිට කවදාවත් ඒව අවසන් කරන්න මගේ ස්වභාවය තමයි මේ ලෝකෙම එක පැත්තක් හැරලා කියාගෙන ගියත් මම ගණන් ගන්නෑ. ඒක මට අදාළ නැත්තම්. මොකද හිතුව එහෙම නැතුව කවදාවත් මේ එක එක්කෙනා කියන කයි කතන්දර ඔස්සේ ධර්මය අහන්න අපි ලෑස්ති වෙන්න හොඳ නැහැ. එහෙම බෑ කරන්න මේක. දැන් මතක තියාගන්න කර්ම අපි ඉගෙන ගත්ත කීයක්ද? හතර. මොනවද ඒකෙන් පළවෙනි? දැන් මේකනේ වැදගත් ඉන්නේ අපිට. දැන් බලන්න ඒක කියන කර්මයේ පළවෙනි එක තමයි කලු කර්මයක් තියෙනවා කලු විපාක ඇති. කවුද මේක හොයාගත්තේ? කාගෙන්වත් අහලද? තමන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් හොයාගෙන මේ කියාපු දේශනාව කොහෙවත් තියෙන ඔය ඇඟිලි දෙකේ නූණ තියෙන උපාසකම්ම කෙනෙක් කිව්වයි කියලා අපි ඒකට කල්පනා කරන්න ඕනද? ඕන්නේ නැහැ. ආන්න ඒකයි කල්පනා කරන්න ඕනේ. ඇඟිලි දෙකේ නූණ කියන්නේ මොකද්ද? හැඳි මිටියේ තියෙන බත් ඇටේ මිරික ගන්න විතරයි ඥානෙ. එහෙම අයගේ ධර්මයක් අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? ආන් ඒක නෝණින් නෝණ තියෙන්න ඕනේ ඒකට. නෝණ පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඒ එහෙම අයගේ ධර්මය අහලා ඒක හැඳි මිටියේ නෝණ කියලා අතර බලන්න ඕනේ. වෙන එක කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයකට අපි මේ ධර්මයේ හරියට තේරුම් ගන්න ඕන. ඒකේ බුදුරජාණන් වහන්සේ වන්න ඉස්සල්ලාම දේශනා කළ නිරය. නිරය පැනවෙන්නේ කුමක් නිසාද? මේක කියනවා කර්මය නිසා නේ. කර්මයේ දායාදකටගෙන සත්‍යය සිටිනවා. ඔච්චරනේ අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ. දෙවෙනි කරුණ මොකද්ද? කර්මයක් තියෙනවා සුදු කර්ම, සුදු විපාක තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිවැරදි ලෙස කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කරනවා නම් එයා දිව්‍ය ලෝකේ උපතක් කරා යනවා කියලා තියෙනවා. සුබකින්න දිව්‍ය ලෝකෙ වගේ. ඊළඟට කාළු සුදු මිශ්‍ර කර්ම තියෙනවා. කාළු සුදු මිශ්‍ර විපාක ඇති. කාළු සුදු මිශ්‍ර විපාක ඇති කාළු සුදු කර්ම තියෙනවා. ඒ කර්ම වලින් හැදෙනවා මනුස්ස ලෝකෙ. ඒ කර්ම වලින් ඇතම් දෙවිවරු ඊළඟට විනිපාත සතුන් කියන අපායගාමි සතුන්. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ වගේ. ඔන්න ඊළඟට අපට ඉතාම වැදගත් කොටස ඊළඟට හම්බ වෙනවා. කර්මයක් තියෙනවා කලුත් නැති, සුදුත් නැති. කලු සුදු විපා කලුත් නැති, සුදුත් නැති කර්මයක් තියෙනවා. කලුත් නොවන, සුදුත් නොවන විපාක ඇති. මොකක්ද ඒ කර්මේ? කලුත් නැති, සුදුත් නැති කර්මයක් තියෙනවා. කලුත් නොවන, සුදුත් නොවන විපාක ඇති. එතකොට ඒ කර්මයේ තමයි తත්‍ර පුඤ්ඤ යමිදං කම්මං කන්නං. ඒ කර්මයේ තමයි කළු කර්මයක් තිබුණා නම් අර කර්ම මේක පවතින්නේ කොමකටද? කර්මක් ෂේවීම පිණිස පවතින. දැන් ඔන්න මේ කර්ම හොදට මතක තියාගන්න. මොකද්ද මේ කර්මය? කළුත් නොවන, සුදුත් නොවන කර්මය. කළුත් නොවන, සුදුත් නොවන විපාක ඇති. කර්මයේ ෂේවීම පිණිස හේතු වන කර්මය. ඒ තමයි මේ කළු කර්මයක් තියෙනව නම් කළු විපාක ඇති. ඒ ප්‍රහාණය කරන යම් චේතනාවක් ඇද්ද? එය. සුදු කර්ම තියෙනවද? සුදු විපාක ඇති. ඒ ප්‍රහාණය කරන යම් චේතනාවක් ඇද්ද? ඒක තමයි කර්මය දන. ඊළඟට කළු සුදු මිශ්‍ර කර්මයක් තියෙනවද? කළු සුදු මිශ්‍ර විපාකයක්. ඒක ප්‍රහාණය කරන යම් කර්මයක් තියෙනවද? ඒක තමයි එතන තියෙන කර්මෙ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා ඔන්න ඒ කර්මය. කලු කර්මයේ ප්‍රහාණය කරන කලු කලු විපාක ඇති කලු කර්මයේ ප්‍රහාණය කරන චේතනාව. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමට යා චේතනාවක් පහළ කරලා ඉන්නවා. සුරකමෙන් වැළකීමට යා චේතනාත්මකව ක්‍රියාත්මක වෙනවා. වර්ධිකාම සේවනයෙන් වැළකින්න යා චේතනාවක් පහළ කරලා ක්‍රියාත්මක වෙනවා. බොරු කීමෙන් වළකින්න යා චේතනාවක් පහළ කරලා බොරු කීමෙන් වළකිනවා. ඊළඟට කේලං කීමෙන් වළකිනවා යා චේතනාවක් පහළ කරලා. පරුස වචන කීමෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. හිස් වචන කීමෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. අවිද්‍යා අනුංගේ සම්පත් වලට තියෙන ආසාවෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. තරහෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. අහිංසාවෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. මිච්ඡා දිට්ඨියෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. දැන් මේක චේතනාව පහළ කරලා අපිට කරන්න බැරිද? පුළුවන්. ඒක තමයි කලු කර්මේ ප්‍රහාණය කරන්නා වූ කර්මය. ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චේතනාව පහළ කරන්න ඕනේ. මේ චේතනාව පිරිවිලකට හරිගස්සලා දෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඊළඟට සුදු කර්මයක් තියෙනවා, සුදු විපාක ඇති. එයා මොකද කරන්නේ? ඒකත් ප්‍රහාණය කිරීම පිණිස චේතනා පහළ කරනවා. එතකොට කයින් යහපත් දේවල් කරන්නේ, ඒකෙත් විපාක නොලැබීම පිණිස චේතනා පහළ කරනවා. ඊළඟට වචන යහපත් දියා කතාබස් කරනවා, නමුත් ඒක විපාකයක් නොවීම පිණිස චේතනා පහළ කරනවා, ඒක ප්‍රහාණය කරන්න. මනසේ ඇති වෙන යාට පුණ්‍ය අදහස්, නමුත් ඒවා යා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මෙ නෙවෙයි කියලා නෝණින් විමසනකට මොකද වෙන්නේ? ඒ කෙරෙහි තියෙන යම් ආසාවක් ඇද්ද ඒක ප්‍රහාණය වෙලා යනවා. ආන් ඒක තමයි සුදු කර්ම ප්‍රහාණය කරන චේතනාව. කළු සුදු මිශ්‍ර කර්ම ප්‍රහාණය කරන චේතනාව තමයි හොඳ නරක මිශ්‍ර කරන අදහස් වෙනකොට ඒවා මොකද යා මොකද කරන්නේ? ඉවත් ප්‍රහාණය කරන චේතනාවයි. දැන් මොකද යා කරන්නේ? යා සීලයක් වඩලා සමතයක් විදර්ශනාවක් තුලින් එහෙනම් ඔන්න ඕක තමයි කරලා දෙන්නේ. මොකද්ද කරලා දෙන්නේ? යම් කලු කර්මයක් ඇද්ද කලු විපාක ඇති, ඒක ප්‍රහාණය කරලා දානවා. යම් සුදු කර්මයක් ඇද්ද සුදු විපාක ඇති, ඒකත් ප්‍රහාණය කරලා දානවා. යම් කලු සුදු කර්මයක් ඇද්ද කලු සුදු විපාක ඇති, ඒකත් ප්‍රහාණය කරලා දානවා. අන්න ඒ කර්මයට කියනවා කලුත් නැති සුදුත් නැති කර්මයයි. කලුත් නැති සුදුත් නැති විපාක ඇති කර්ම කර්මයේ ඡේවීම පිණිස හේතු වන්නා වූ කර්මය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළාට පස්සේ පුන්න පුන්න කිවි මොන වෘතේද ආරක්කේ? ගෝ වෘතේ. ගවයෙක් වගේ වෘතේ සමාදන් වෙච්ච පුන්න මොකද කළේ? ඔක්කොම අතෑරියා. අතෑරලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම භාග්‍ය බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අන්න සරණ යන හැටි. දැන් එහෙනම් මේගොල්ලෝ ප්‍රශ්න අහන්න ඉපැයි පුන්න. එහෙනම් ආහා භාග්‍යවතුන් වහන්සේ නවතින්න කොහොද දිව්‍ය ලෝක? ප්‍රශ්න අහන්න ඉපැයි. අන්න ඒකයි මං කිව්වේ, තථාගත ධර්මයක් අහනකට තථාගත ධර්මයේ ඔය කොහෙවත් යන එක එක්කිනා කියපුවත් එක්ක ගලපා බලන්න ලෑස්ති වෙන්න එපා. තථාගත ධර්මයේ හැටියට ගන්න ඕනේ. මොකද මේ අපේ හිත තියෙන්නේ මොකක් වගේද? අපි අහලා තියෙනවා සිංහතිල් දාන්නේ මොකේද? රම්බඳුනේ. හිත තියෙන්න ඕනේ මැටි කබලක් වගේ හෝ තහඩු කෑල්ලක් වගේ නෙවෙයි. හිත තියෙන්න ඕනේ කොහොමද? රම්බඳුනක් වගේ. මේ තමයි සිංහතිල්. සිංහතිල් දාන්නේ මොකේද? රම්බඳුනේ මිසක් තහඩු කෑලි වල නෙවෙයි. ආන් ඒ වගේ හිත තියාගන්න ඕනේ රම්බඳුනක් වගේ. දැන් බලන්න මේ දැන් මේ කෙනා කොච්චර දිනුද කියලා අර මෑණිය කියපු අර උපාසකම්මලට වඩා මේ බලන්න කොච්චර දිනුද කියලා. දැන් මේ ගවයෙක් වගේ හිටපු එක්කෙනෙක්, එයා මොකද කළේ? එක සැනින් එයා අතෑරියා ඒවා. එක සැනින් එයා අතෑරලා කිව්වා, ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංච, මම මේ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. මම යාරි සංගර වුණත් සරණවා. දැන් බලන්න මෙයා ඊට පස්සේ මොකද වුනේ? එයා උපාසකෙක් හැටියට ප්‍රතිඥා දුන්නා. අද ඉඳලා මම මේ ඔක්කොම අතහැරලා මම උපාසක, ඒ කියන්නේ ගිහි ශ්‍රාවකෙක් වශයෙන් කල් ගෙවනවා කියලා ප්‍රතිඥා දුන්නා. කවුද? පුන්න. එතකොට මේ පුන්න මාර්ගඵල ලබයිද නැන්ද මේ ජීවිතේ? ලබනවා. දැන් අපි මේ වයසට ගිහලා මෙච්චර කල් මරුණට පස්සේ පෙරේත කොටුනේ තියන්නේ තාම. එතකොට ඒක තේරුම මොකද? නරක තැන්වල නු යන කොහේ යන්නද? ඒ මොකද හේතුව? සම්මා දිට්ඨියක් ඇති ජීවිතයක් ලබන්න විදියක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති වෙච්ච සමාධියක් නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ දේශනාවක අන්තර්ගත නොවෙච්ච දේවල් තමයි හැම තැනම ධර්මයේ හැටියට කියකේ යන්නේ. අපි බලන්න ඕනේ ධර්මයේ හැටියට එහෙම කියනකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගලපා බලන්න ඕනේ බුද්ධ දේශනාවකේම තියෙනවද කියලා. ඒක නැත්තම් අපි තේරුම් ගන්නන්නේ මේ තැනත්තාට හෝ තැනත්තියට වැරදිලා මේ මුලා විලා නොමග කියලා කියන කතාවක් මිසක් මේක ඇත්තක් නොවේ කියලා ඒක බැහැර කළා එච්චරයි එතනින්. අදාල් නැතිදී අතහරිනවා කියන්නේ ඒක. දැන් මොන්න බලන්න පුන්න. පුන්නට අදාල් නැතිදී තේරුණා. මොකද්ද අදාල් නැතිදී? එයාගේ වෘතය. එයා මොකද කළේ? අතහැරියා. අතහැරලා ධර්මයේ කරා පැමුණා. ඊළඟට සීනිය. සීනිය ඊට වඩා බරපතල විදියට බල්ලෙක් විදියට මිදලා බිම දාපුවා විතරක් කාලා බීලා. සීනිය කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සරණ යනවා. භාග්‍ය බුදුරජාණන් වහන්සේව. ධර්මයේ සංගය මම සරණ යනවා. අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ සමීපයේ මට මහණ වෙන්න ලැබීවා. මට මහා පැවිදි උපසම්පදාව ලැබීවා කියලා කවුද මේ කියන්නේ? අන්න බලන්න කොච්චර දියුණුද කියලා එයාගේ කල්පනාව. එක ක්ෂණයෙන් පුළුවන් වුණා ඒගොල්ලන්ට ඒ අදහස් අතහැරලා දාලා ධර්මේ කරා යන්න. ඊරෝසි බුදුරජාණන් වහන්සේ උදාලා ඔයා වෙනාගමකනේ දැන් ඔය ඉන්නේ. ඉඳලානේ මේ ඉන්නේ. මේ ශාසනය තුල පැවිදි උපසම්පදාව ලබා ගන්න ඕනි නම් මාස 4ක් පුහුණු වෙන්න ඕනේ. ඉතින් මෙයා කියන ස්වාමීනි මම මාස 4ක් නෙමෙයි මම අවුරුදු 4ක් පුහුණු වෙන්නම් කියනවා. එතකොට දැන් මේගොල්ලෝ උපතින් බෞද්ධද? එතකොට ධර්මය අවබෝධ කරන්නේ මේ අයනේ. මේ දැක්කද? ධර්මය අවබෝධ කරන්නේ කවුද? නුවණින් සලකන කෙනා. මේ අය නුවණින් සලකුව ආචාර්ය ඊරවස්තු මොකද ස්වාමීන් වහන්සේලා ළඟ හිටියා. ඔන්න ඒ කාලේ ගෙවුනට පස්සේ ඔන්න මේ සීනිය පැවිදි වුණා. පැවිදිලා ඔන්න ටික දවසක් ගියා. හුදේකලාව කෙලස්ථාන වීරියෙන් යුතුව සතර සතිපට්ඨානිය වඩන්න ගත්තා. බොහොම සුළු කාලයකින් අරහත්ත්වයට පත් වුණා. දැන් බලන්න රහත් වෙන්න පින තිබිච්ච කෙනෙක් ගත කළේ කවුරු වගේද? බලු වෘතේ සමාදන් වෙලා බල්ලෙක් වගේ හිටියා. නමුත් එයාගේ මනස එයා විරුත කරගත්ත කුමක් ඉදිරියේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ එයා එයාගේ හිතට ඉඩ දුන්නා. අද මේ රටට ධර්මය කියන්නේ අමාරු මොකද? මිත්‍යා දෘෂ්ටි අහලා මොලේ සම්පූර්ණයෙන්ම නරක් කරගෙන ඉන්නේ. ඉතින් මේ මොලේ නරක් වෙච්ච අයට කියද්දි කියද්දර නරක් වෙච්ච පැත්තම යල්ලන්නේ. එතකොට මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කිරීම නෙමෙයි සිද්ධවන්නේ. ධර්මයට එකඟ වෙන්න බැරි මතයටම එනවා මිසක් ධර්මය කරා යන්නේ නැහැ. දැන් බලන්න මේ අය කොච්චර වාසනාවන්තයිද කියලා. දැන් අර හරකෙක් වෙලා අරයා හිටියක්. මෙයා බල්ලෙක් වගේ ජීවත් වුණත් මේ අය කොච්චර වාසනාවන්තද බලන්න. ඇයි බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. ඒ අහපු ධර්මය අවබෝධ කළා. සම්මා දිට්ඨිය ඇතිවන්න කරුණු කීයක් හේතු වෙනවාද? කරුණු දෙක. මොනවද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. ওই දෙක තිබුණා නම් මුළු ලෝකෙම වෙන පැත්තක් වුණත් Tamanට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න Tamanගේ ප්‍රශ්න කරගන්න එපා. එදවිට ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය තිබ්බම Taman සම්මා දිට්ඨිය කරා යනවා. මිච්ඡා දිට්ඨිය ඇතිවන්න කරුණ කීයක් හේතු වෙනවද? දෙකයි. ඒ මොකද්ද? අධර්මයේ ශ්‍රවණයයි ඒ ශ්‍රවණය කරපු අධර්මයට අනුව කල්පනා කිරීමයි. අධර්මයක් ශ්‍රවණය කළා ඒ අධර්මයට අනුව කල්පනා කරගෙන ගියාම ඇතිවන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ ශ්‍රවණය කරපු සද්ධර්මයට අනුව කල්පනා කරගෙන ගියාම ඇතිවන්නේ ආන්න දැන් තේරුම් ගන්න. හැබැයි මේ රටේ බොහෝ දෙනෙකුට ලැබිලා තියෙන්නේ අධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙන්නේ. ඒ අධර්මයට අනුව කල්පනා කරලා යන්නේ කොහෙද? මිච්ඡාදිට්ඨිය කරා. මිච්ඡාදිට්ඨිය කරා යන එකේනට පහළ වෙන සංකල්ප මොනවද? මිච්ඡා සංකල්ප. මිච්ඡා සංකල්ප පහළ වෙච්ච පහළ වෙන එක්කෙනාගේ ක්‍රියාව මොකද්ද? මිච්ඡා කම්මන්ත. එයාගේ ජීවත් වීම මොකද්ද? මිච්ඡා ආජීවය. එයාගේ වචන මොනවද? මිච්ඡා වාචා. ඊළඟට එයාගේ මිච්ඡා කම්මන්ත. මිච්ඡා ආජීවය. මිච්ඡා එයාගේ උසාය මොකද්ද? මිච්ඡා වායාම. එයාගේ සතිය මොකද්ද? මිච්ඡා සති. එයා හිතින් කරන්නේ මොකේද? මිත්‍යාවක. මිච්ඡා සමාධි. එනිසා යාගේ ඥානෙ මොකද්ද? මිච්ඡා ඥාන. ඒ බඳු එක්කෙනෙක් මාර්ගඵල අවබෝධ කරයිද? කවදාවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි මේ ජීවත් වෙන සුළු කාලේ අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. මේ එක එක්කිනා එක එක්කිනාගේ කතන්දර කිව්වට ඒක අපේ ප්‍රශ්නයක් නොවේ නම්, ඒක අපේ පුද්ගලික මතයක් නොවේ නම්, ඒක අපි අදහන එකක් නොවේ නම් ඒක අපිට වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. මොකද්ද අපිට වැදගත්? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම අවබෝධ කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. ඒ වැදගත් දේ හරියට තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තේ නැත්නම් ඒක එක්කෙනා ඒකේකව කියයි. ඒක හාමුදුරනමක් මට බේරෙන්න බෑ. පස්සෙන් ඇවිස්සෙයි මට ඒ දවස්වල කියනවා බුදු බව පතන්න කියලා. ඒ මොකක්ද ඒක? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද? නෑ. ඉතින් ඒක මට ප්‍රශ්නයක් උන්නේ නෑනේ. එහෙම කියද්දි කියද්දි මං කෝ ඕක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඔය අදහස මට වැඩක් නෑ. ඉවරයි වැඩි. මේ එක එක්කිනා කියන දේවල් වලට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් එහම අපේ කෑලිත් නැති වෙලා යයි. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් නම් අපි කල්පනා කරන්න තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවමයි. දැන් මගෙන් කීප දෙනෙක් ඇහුවා සක්මන් භාවනාව ගැන. සක්මන් කරනකට මොකද කරන්නේ? මං කිව්වා අම්දක් කරන්නේ නැහැ අපි. අම්දක් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? සමහර තැන්වල උගන්වනවා වම දකුණ වම දකුණ වම දකුණ කියලා සීකර කර යන්න. මොකද මම ඒක උගන්වන්නේ නැහැ. ඇයි උගන්වන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ කාටවත් වම් දක් කර කර යන්න කියලා දේශනා කළා නැහැ. ඊළඟට සමහර කියන සක්මන් කරනකට ඔසනවා ගෙනියනවා තබනවා. ඔසනවා ගෙනියනවා තබනවා. ඔසනවා ගෙනියනවා තබනවා. ඉතින් මං කිව්වා මං එහෙම කියන්නෙත් නෑ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කාටවත්ම ඒ ආකාරي ධර්මයක් දේශනා කළා නෑ. ඉතින් මගෙන් ඒක එහෙනම් මොකද? මං කෝ සීකරන් යන ගමන් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍ය සීකරන්නේ ඒක තියෙනවා දේශනා කළා. ඒක සීකරන්න. ඊළඟට සීකරන්න මේ කෙස් අනිත්‍යයි, මේ කෙස් පිළිකුල්, මේ ලොම් පිළිකුල්, පඩවි ධාතුව ආපෝ මේව සීකරන්න තියෙනවා. ඊට අමතර දෙයක් තියෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ? ඉතින් මේ කාරණේට හරියට එන්න බොහෝ දෙනෙකුට ශක්තියක් නැහැ. මොනවා හරි අහපු ගමන් අහපු දේ තමන්ගේ ඔළුවට ගත්ත ගමන් තමන් අමාරු වෙටෙනවා. ඉතින් හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ගැනීම. මොකද අපි සරණ ගියේ මේ එක එක්කිනාගේ කයි කතන්දර නොවේ. අපි සරණ ගියේ එක එක්කිනාගේ මත නොවේ. එක එක්කිනාගේ විචිකිච්ඡාව නොවේ. එක එක්කිනාගේ තියෙන මේ ධර්මයේ පිළිබඳ නොදන්නාකම අපි සරණ යන්නේ. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කොට වදාළ ධර්මයයි. ඒ ධර්මයේ නැති දෙයක් සරණ යන්නේ. නමුත් සාමාන්‍ය ජනතාවට තියෙන ගැටලුව ඒ සාමාන්‍ය ජනතාව ඒ ධර්මය දන්නේ නැහැ. ඒ ධර්මය නොදන්නා තාක්කල් මොකද්ද තියෙන්නේ? බොරදිය. බොරදියේ සියලු දෙනා මොකද කරන්නේ? මාළු බාන එක නෙව. ආන්නේ නිසා මේ ලංකාව දැන් බොරදිය තියෙන්නේ. ඉතින් මේ தත්ත්වේ කරා යන්නේ නැති වෙන්න නම් එයාට තියෙන්න ඕනේ පැහැදිලි ධර්මඥානය. දැන් බලන්න මේ අද කරපු දේශනාව, මේ දේශනාව කුක්කුරුති සූත්‍රයේ කර්මය ගැනගෙන හතර ආකාර විස්තරයි. මේ දැන් මේවා මීට කලින් අහපු අයත් ඇති, අහපු නැති අයත් ඇති. බොහෝ දෙනෙක් අහලා නැහැ. ඇයි ඉතින් මේ අපි කියන ගම කවුරු නැද්ද මේ රටේ කියන්නේ? ආන දැන් තේරෙමුනේ රටේ තත්ත්වය. මේ දේශනාවල අපි කියනකම කවුරු නැද්ද කියන්නේ? හැමෝම කියාගෙන ගියේ මොකද්ද? අන්තරා භවය ගැන, චූති පටිසන්ධි ගැන, ඕවා ගැන තොවිල කියාගෙන ගියා මිසක් අපි මේවා කියනකම කියන්න පිරිසක් නැහැනේ. ඊළඟට එක එක්කෙනාගේ පුද්ගලික මති මතාන්තර කියාගෙන කණ්ඩායම් හදාගන්නයි හදන්නේ. ඉතින් ඒ බඳු රටක තමයි අපි මේ ධර්මයේ මේ විදිහට කියාගෙන යන්නේ. දැන් මේ ධර්මයේ මේ පිංගුතුන්ට පුළුවන් ආයමත් ගිහිල්ලා ඕනම තැනක තියෙන මජ්ක්‍ධිම නිකාය පොත ගත්තා. අරගෙන බැලුවා. කුක්කුරවතිය සූත්‍රයේ මේ ඥානানন্দ හඳුර මේක කිව්වේ කියලා ඔන්න බලනවා. බලනකට තේරුම් ගත්තේ කියා මේ ඥානানন্দ හඳුර හදාපු කතාවක් නොවේ මේ. පුද්ගලික මතයක් නෙවෙයි මේ හඳුර සරණ ගියපු ධර්මයේ තමයි මේ හඳුර මේ කියලා තියෙන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. අන්නේම තේරුම් ගැනීමේ ශක්තිය ඇති කරගන්නා තාක් ඇහැට පේන දේට අහුවෙයි, කනට ඇහෙන දේට අහුවෙයි, පොත්පත් වලට අහුවෙයි, පත්‍ර කෑලි වලට අහුවෙයි, වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැත. ඒවට අහු නොවි නියම ධර්ම මාර්ගයේ අචලව අකම්පිතව පිහිටා සිටින්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම ආකාරයටම යා තේරුම් අරගෙන ශ්‍රද්ධාව පිළිටවලා ඉන්න ඕනේ. දැන් මේ ළඟදී එක පින්වත් මහත්තයෙක් හරි ධර්මයට හරි ලැබි. නමුත් ධර්මයේ දන්නේ නැහැ. එයා අග්ගික්ඛන්දෝපම සූත්‍රය වැරදි විදිහට කවුද තෝරලා? දැන් කීපේක. තෝරලා තියෙනවා අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ යන ගිනි කඳක් විශාල ගිනි ජාලාවක් ළඟ එනකට ඒක දැල්වෙනවා. විශාල ගිනි බුර බුරා නැගෙන ගිනි කඳ. බුදුරජාන් වහන්සේ අහනවා, මහණෙනි මේ ගිනි බුලි කළන ගිනිනිකද හොඳ? හොඳට මේ රසට කැම් බීම කන එකද හොඳ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ගුණි බුලි කන්න හොඳ නෑ, මේ රසට කන එක තමයි හොඳ කියලා. ඒක නෑ මහණෙනි. දුස්සීලව මිත්‍යා දෘෂ්ටිකව ඉඳගෙන ආහාර ගන්නවට වඩා හොඳයි මේ ගිනි ගුලි ගිලින එක. මොකද මේ ගිනි මේ ගිනි ගුලි ගිල්ලොත් මරණයටපත් වෙයි. නමුත් ඒ හේතු කොටගෙන අපාය යන්නේ නැහැ. නමුත් අර ප්‍රණීත දේවල් දුස්සීලව මිත්‍යා දෘෂ්ටිකින් ඉඳගෙන අනුභව කරන්න ගත්තොත් මරණින් මතු නරක තැන්වල උපදින්න හේතු වෙයි කියලා දේශනාවක් තියෙනවා. මේක කණ පිට හරවල කියලා තියෙනවා මෙහෙම. දුස්සීල භික්ෂූන්ට දන් දීමෙන් ඒ දෙන කෙනා නරක තැනක උපදී කියලා ගිහි මහත්තයෙක් කියාගෙන ගිහිල්ලා. ඉතින් මට මේ පින්වත ඇලක ස්වාමීනි දැන් අපි කාලෙත් කිසි දන් දෙන්නේ නැහැ කිව්වා. බලන්න දාණය වලක් කළා දැන්. කාල දැන් දැක්කද ධර්මයේ කන පිට ගිහිලා තියෙන හැටි? කාලෙත් කිසි දන් දෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව මෙන්න මෙහෙම තියෙනවා. මං කො මේක බුද්ධ දේශනාව ඔහොම නෙමෙයි තියෙන්නේ. මංගේ බුද්ධ දේශනාවේ තියෙනවා ඉඳුල් වතුර හොදපු වාජනේ වීතිකලත් සතිකොට ආහාර වේවා කියලා පින් සිද්ධ වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා ත්‍රිසං සතිකොට දන් දුන්නත් පින් සිද්ධ වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා දුศีල කෙනෙකුට දන් දුන්නත් පින් සිද්ධ වෙනවා. නමුත් මහත්ඵල මහානිසංස වෙන්නේ ආර්යයන් වහන්සේලාට දන් දීමෙන් කියලා තියෙනවා. මේක වරද්දගෙන කො මේ කරන්නේ දන් දීම නම් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. හොඳට මධ්‍යස්ථව බලන්න කිව්වා මේක. එතන මට කිව්වා අනේ ස්වාමීනි මම හරියට හාමුදුරුව හම්බ වෙනවා කතා බස් කරන මම මේ කාරණේ කියනවා කවුරුවත් මාව නිවැරදි කළෙත් නෑ කිව්වා. ඔන්න බලන්න එතකොට මේ රටේ තත්ති මිත්‍යා දෘෂ්ටියක් කවුරුන් කාට හරි හිතක ඇති වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නවත් කෙනෙක් නෑ. එතකොට බලන්න මේ රට කාන්තාරයක් වගේ වෙලා. එතකොට දැන් ඊළඟට මට කිව්වා අනේ ස්වාමීනි තව ස්වාමීන් වහන්සේ නමක් මම හිතන්නේ තරුණ වැඩසටහනක හරි මේ රූපාණි වැඩසටහනකදී කියලා තියෙනවලු ගමේ පන්සලේ කියන හාමුදුරුවෝ කියන දේ විතරක් කරන්න. ගනි ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ කරන දේවල් ඒ ආකාරයට කරගෙන යන්න ඊයින් පිට යන්න එපා කියලා අනුශාසනා මම කිව්ව. ඉතින් ගමේ පන්සලේ හාමුදුරුවෝ කේන්දර හදනවනම් අපටත් තියෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ බලපටව හදනවනම් අපට තියෙන්නේ බල්ලව හදන්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ ව්‍යාපාරයක් කළා අපිට තියෙන්නේ ව්‍යාපාරයක්. ගමේ පන්සලේ හාමුදුරුවෝ සිව්වැරල ගියොත් අපිට තියෙන්නේ මොකද්ද? ආන්න බලන්න එහෙම ධනුශාසනාවල් කරන්න තියෙන්නේ. මේ තවතාවත් මිනිස්සු රැවැට්ටෙනවා මිසක් තවතාවත් මිනිස්සු නොමග යනවා මිසක් මිනිසුන්ට එහෙමද කියන්න ඕනේ? එහෙනම් මිනිසුන්ට මිනිස්සුන් කෙරෙහි කරුණාවක් තියෙනවා නම් කියන්න ඕනේ කොහොමද? එහෙමද? බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඔන්න කරුණාවක් තියෙනවා කියන්න ඕනේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කොට වදාලා ඒ ධර්මය සරණ යන්න ඒ ධර්මයේ අනුගමනය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මාර්ගඵල ලැබලා අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේලා ඔන්න කියන්න තියෙන කතාව. මේ කතාව නොකිය අර කතාව කියලා දායකයෝ ටික පන්සල් රැස් කරලා දීලා. කොහෙද මේ යන්න හදන්නේ? සංසාරයක් පිළිගන්නේ නැද්ද මේ කට්ටිය? මරණ ඉපදින ලෝකයකනේ අපි ඉන්නේ. අපි මරණයටපත් වෙලා බල්ලි බල්ලි කුණොත් යම් මේකින් කර්මයක විපාකයක් හැටියට. කවුරුවත් වෙනවද බේරගන්න? වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අද අපි එනකට වාහනේ අපි දැක්ක හන්දියේක බල්ල රංචුවක් හිටියා. වාහනේ දැකලා වට කළා බුරගෙන බුරාගෙන පැන්නා. පැනලා දැන් අපි එනකට හයියෙන් මේ වාහනේත් එක්කම දුවනවා. මම කිව්වා මේ නම් ඩ්‍රයිවර්ලා. මම කිව්වා මේගොල්ලෝ අවංකම මේ බුරන්නේ නම් අවංකවම. අවංකවමයි මේගොල්ලෝ බිරුවේ ආංකමේ මේ වාහන පස්සේ පන්නගෙන ඉන්නේ මේගොලු ඩ්‍රයිවර්ලා. වෙන්න බැරිද? වෙන්න පුළුවන් දෙයක් මං කියන්නේ. අන්න ඒකයි සංසාරිකයන්. මොකද හේතුව බල්ලු හරි සංවේදී සත්ත්ව జాතියක්. බල්ලන්ට හොඳට තේරෙනවා. දැන් මම දන්න ඒක තැනක බල්ලෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ බල්ලු පැටික් ගෙනලා හැදුවා. ඔන්න පොඩි කාලෙම වාහනයකට අහුවෙලා කකුල් දෙක තැලුණා. අයි ඉස්සරහ කකුල් අද්ද යන්නේ. ඉතින් මේ බල්ලා අනල දුන්නොත් කන්නේ. ඉදියාප්ප දෙනා නම් වෙනම ඉදියාප්ප සම්බෝල වෙනම හොදි වෙනම දෙන්න ඕනේ. ඒකේ හොඳ ඉංගියක් නැද්ද? මේ එහාඳුරු වන්දලෙවිලා විතක් ගන්නවා. බල්ලන්ට දෙහැත් උනේ. ඒකේ ඉංගියක් නැද්ද? එතකොට මේ ආඳුරු මොකද කරන්නේ මේ බල්ලට? ඒ පරණ සිවුරු කෑලි හොයලා අර අද්ද අද්ද නියන්නේ හීරෙනවා කියලා ජංගි මහලා අන්දනවා. ඉංගියක් නැද්ද මේකේ? අන්න ඒකයි සංසාරය කියන්නේ. අන්න ඒකයි සංසාරය කියන්නේ. ඒබඳු ජීවිත කරා දැන් අපි කොයිතරම් ඒබඳු ආත්ම බව ලබලා ඇද්ද? මේ ජීවිතේදී තමයි හරියමං විදියට මේ වගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන්නේ. ඒ වගේ ඒ නිසා මේකේ තියෙන්නේ අපි මේ ජීවිතේ විතරක් බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නොසලකා හැරී පිරිසක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මෙලව පරලෝ මෙලව යහපත පිණිස ප්‍රවතුනත් පරලෝ යහපත් වෙනවා. මෙලව යහපත පිණිස පවතින්නේ කොමකින්ද? ආර්ය ශ්‍රාණික මාර්ගයේ ඇසිරීමෙන් නුවණ මෙහෙවීමෙන් සම්මාදිට්ඨිය ඇතිවීමෙන්. එහෙම නැතුව මොකද්ද මෙලොව ලබා ගන්න තියෙන යහපත? ඉතින් ඒ නිසා දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පේන ආකාරයට දැන් සාමාන්‍ය ගත කරන සත්වයා මේ කර්මයට අහු වෙලා නැද්ද? සාමාන්‍ය සත්වයා බෙල්ල ළඟින්ම හිර වෙලා තියෙන්නේ කර්මයට. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් අනිවාර්යයෙන්ම යා මොකද කරන්න ඕනේ? තමන්ගේ චින්තනයේ මෙහෙවන්න ඕනේ. සම්මාදිට්ඨිය තුලින් ආර්ය ශ්‍රාණික මාර්ගයේ හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා ඊබඳු ආකාරයේ ධර්මයක් අපි සරණ ගියේ. ඒ නිසා අපි ඒ ධර්මයේ කරාම යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මයේ තුල තියෙන කරුණු අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.